ත්‍රස්තවාදීන් තවත් පෝෂණය කරන්නටවත් ඔවුන්ව පෝෂණය කරන්න උත්සාහ කරලා හමුදාව උතුරෙන් ඉවත් කරලා මිදන්නේ ඩොලරය දැන් 140.41 දක්වා යන්න ඉඩ ඇරලා ගෝවියව අතරමං කරලා දේශීය ව්‍යාපාරිකයව කර්මාන්තකාරයව බංකොලොත් කරලා රජයේ සේවකයන් පීඩනයට ලක් කරලා හිරේ විලංගුවේ දාලා මාරු කරලා අස් කරලා මහ මගට ඇදලා දාලා දින 100ක් ඇතුළත එතනෝල් ලයිසන් ස්පිරිටුලයිසම් 26යි දින 100ක් ඇතුළත ලංකාවේ සිදුණු ලොකුම මහ බැංකු බැඳුම් කර වංචාව ඒක මංකොල්ලය මහා මංකොල්ලය කියලා හඳුන්වන්නේ කෝටි 5400ක මංකොල්ලයක් කාපු විතරක් නෙවෙයි විරුද්ධ දේශපාලන මත දරන දේශපාලඤ්ඤී ඉරේ විලංගුවේ දාලා විදේශ මුදල් වංචා කරලා දූෂිතයන්ගේ නඩු ඉවත් කරලා පෙන්වලා දියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ තරම